idante khaditabbang idante na khaditabbang idante bhunjitabbang idante na bhunjitabbang idante saitabbang idante na saitabbang idante patabbang idante na patabbang kappeyante khaditabbang akappeyante na khaditabbang kappeyante bhunjitabbang akappeyante na bhunjitabbang kappeyante saitabbang akappeyante na saitabbang kappeyante patabbang akappeyante na patabbang kālete khāditabbang vikālete na khāditabbang kālete bhunjitabbang vikālete na bhunjitabbang kālete saitabbang vikālete na saitabbang kālete pātabbang vikālete na pātabbanti tassa evaṃ hoti mayaṃkha pubbe agāriya bhūtā samāna yaṃ icchāma taṃ khādāma yaṃ na icchāma na taṃ khādāma yaṃ icchāma taṃ bhuñjāma yaṃ na icchāma na taṃ bhuñjāma yaṃ icchāma taṃ sāyāma yaṃ na icchāma na taṃ sāyāma yaṃ icchāma taṃ pivāma yaṃ na icchāma na taṃ pivāma kappeyampi khādāma akappeyampi khādāma kappeyampi bhuñjāma akappeyampi bhuñjāma kappeyampi sāyāma akappeyampi sāyāma kappeyampi pivāma akappeyampi pivāma kālepi khādāma vikālepi khādāma kālepi bhuñjāma vikālepi bhuñjāma kālepi sāyāma vikālepi sāyāma kālepi pivāma vikālepi pivāma yampinu saddhā gahapatikā divā vikāle panītaṃ khādanīyaṃ bhojanīyaṃ denti tattapi me mukhāvaraṇaṃ manye karantīti so sikkhaṃ paccakkhāya hīnāya vattati ayaṃ ucchate bhikkave kumbhila bhayassa bhito sikkhaṃ paccakkhāya hīnāya vattato kumbhila bhayantiko bhikkave odari kattasse taṃ adhivacanaṃ කතමංච භික්ඛවේ ආවට්ඨ භයං ඉද භික්ඛ

dunnivattaṃ vā duppāruttaṃ vā tassa mātu gāman disvā dunnivattaṃ vā duppāruttaṃ vā rāgo cittaṃ anuddhanseti so rāgānuddhassetena cittena sikkhaṃ paccakkhāya hīnāya vattati ayaṃ ucchati bhikkave susukhā bhayassa bhīto sikkhaṃ paccakkhāya hīnāya vattato susukhā bhayantikho bhikkave mātu gāmassetaṃ adhivacanaṃ imāni kho bhikkave cattāri bhayāni idhe kacce puṅgale imasmiṃ dhamma vinaye agārasmā anagāriyam pabbajite pāṭikaṃ kitabbāṇīti idama vāca bhagavā attamanāte bhikkhu bhagavato bhāsitaṃ abhinandunti chātuma suttaṃ nitthitaṃ